නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි පිවිතුරු නිවන් මඟ දහම් දේශනාව තුළින් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන තමයි ඔබට මේ දහම් පන්තියෙන් අපි කියලා දෙන්නේ. මේක බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙකුට ලැබෙන මහත්ම භාග්‍යයක් මේ බෝධිපාක්ෂික ධර්ම ගැන වෙන වෙනම ඉගෙන ගන්න ලැබෙන එක. ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට ලැබෙන විශේෂ භාග්‍යය. මේ තමයි පිවිතුරු නිවන් මඟ. නිවන් මාර්ගයට පහදින එක අග්‍ර විපාක ඇති කරනවා. අනේ මෙහෙමත් මාර්ගයක් මෙහෙමත් මිනිසෙගේ හිතක් දියුණු කිරීමක් තියෙනවා නේ කියලා මේ කුසල් දහම් වැඩින විදිය ගැන මේ අහන විස්තරත් එක්ක හිත පැහැදුනොත් විශාල යහපතක් සැලසෙනවා. ඇත්තටම අපේ මේ ධර්ම දේශනාවල අරමුණත් ඒකයි. මිනිසුන්ගේ තියෙන දුර්වලතා, සමාජයේ තියෙන අඩුපාඩුකම්, මනුෂ්‍යයන්ගේ තියෙන නොහැකියාව, පිනේ දුර්වලතාවය, කුසල්වල හීනතාවය හොඳටම ප්‍රකටයි. ඒත් මේ බලවත් වූ කුසල් දහම් ගැන පවසන්නේ කොමටද? හිත පහදවා ගනිත්වා කියලා. හිත පහදවා ගනිත්වා කියලා. ලෝකේ තමා මහ නිවනම ලබා දෙන්න පහළ වුණ ඒ භාග්‍යවත් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුගී පැල්පතේ සිටිනවා නම් කෙනෙක් යාර නිවන් ලබන්න බැරි වුණත් හිත පහදවාගෙන දෙව්ලොව හරි යනවා නම් ඒ වීදියට භාග්‍යතුන් වහන්සේ පින්න පාත්‍ර වඩෙනවා. අන්‍යාගමික පරිබ්‍රාජකෙක් ඉන්නවා නම් ඔහුට නිවන් අවබෝධ කරගන්න බැරි නම් හැබැයි අහන බණපදයෙන් මේ ධහම උතුම් කියලා හැඟෙනවා නම් ඒ කෙනාට එයත් යහපත පිණිස පවතී කියලා පැය ගණන් ධර්ම දේශනා කළා තියෙනවා. භාග්‍යතුන් හිත පහදව ගැනීම පිණිස ඒ සත්‍චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් ධර්ම දානීය දෙන පින්වතුන් නිවන් මාර්ගයේ තන්නයිට පහදින්ද විශාල අවස්ථාවක් ඇති කරනවා මේ මාර්ගය තුලින් විකාශනය කරවීම. ඔවුන් දහඩිය මහන්සියෙන් හම්බ කරන ධනෙ ධර්ම දානීය පිණිස විපැහැදම් කරනවා. ඒත් බොහෝ පින් වැස් කරගන්නවා. ඔබ ධර්මයේ මනාව අහලා යැත්තන්න පින් දෙන්න. ඒ ධර්ම දානේ අනුමෝදන් වෙන්න. මේ කියන දහං කරුණු ගැන හිත පහදව ගන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. එහෙනම් අපි දැන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගනිද්දී සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ කරුණු 37. ඒ කරුණු 37න් මූලික සතර සතිපට්ඨාණයෙන් කායානුපස්සනාව ගැන සවිස්තරව අපි ඉගෙන ගත්තා. වේදනානුපස්සනාව ගැනත් ඉගෙන ගත්තා. දැනගත යුතු කරුණු. ඒතර වේදනානුපස්සනාව ඉගෙන ගන්න කෙනා සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම අනිත්‍ය වශයෙන් ස්පර්ශය නිසා හට ගන්න දෙයක් විදිහට වාගේ විමසීම තමයි ගොඩාක් එයාට ගෝචර වෙන්නේ. නමුත් කායානුපස්සනා භාවනාව තුළ ඇතිවන සැප දුක් රහිත විඳීම් භාවනාව තුළ ඇති වෙනකොට වේදනානුපස්සනාව එයාගේ සිය බලවත් වූ පිහිටවන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මූලික වශයෙන් සැප දුක් රහිත විඳින් අනිත්‍ය වශයෙන් ස්පර්ශයෙන් නිසා හටගෙන ස්පර්ශ නැති වෙන්නේ කියලා යන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මනසිකාර කරලා තියෙන හරි උපකාරයි. ඊළඟට මේ වේදනා සාමිෂ නිර්ආමිෂ විදිහට විවසනාකාරී අපි කලින් කියලා දුන්නා. අද අපි ඉගෙන ගන්නවා මේ නිතර කතා බහ නොකරන භාවනාව. ඒ තමයි චිත්තානුපස්සනාව. මේ චිත්තානුපස්සනාව මිනිසෙකුගේ ජීවිතය අතිශයින් සුවපත් කරන දෙයක්. අතිශයින් සුවපත් කරන දෙයක්. ඉතින් පින්වතුනි, දැන් කාය ගැන විමසන්ද යනකොට, වේදනාව ගැන විමසන්ද යනකොට හොඳටම ප්‍රකට වෙනවා මේකට අපි මුලා වෙන්නෙම හිත නිසා කියලා. මේකට අපි මුලා වෙන්නෙම හිත නිසා කියලා. ඊට පස්සේ කය ගැන විමසනකොට, වේදනාව ගැන විමසනකොට හොඳටම තේරෙනවා මේ සියලු ධර්මිය හසුරවන්න පුළුවන් වෙන්නේ මේ හිතත් එක්ක. එතකොට අපිට ලැබෙන උපකාරයේ හෝ බාධාව හෝ පැමිණෙන්නේ හිත හරහා. එතකොට අපිට බාධා කරන්නේ හිත හරහා පැමිණෙන කෙලෙස්, නීවරණ. දැන් සාමාන්‍ය සතර සතිපට්ඨානෙ යෙදෙන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය මේ ලෝකයා. සාමාන්‍ය ලෝකයාට වැඩිය හිත ගැන හොඳ තේරුමක් එනවා සතිපට්ඨානෙ වඩන කෙනාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාම පමණයි නිවන් මාර්ගයේ ගමන් කරන්න කැමති, නිවනට කැමති කෙනාම පමණයි මේ චිත්තානුපස්සනාව කරන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න, චිත්තානුපස්සනා භාවනාව ගැන අහන්න හරි ලැබෙන්නේ ඒ කෙනාට අන් අයට වඩා විශේෂ පිනක් තියෙන නිසා. විශේෂ පිනක් තියෙන හොන මේ වගේ දෙයක් අහන්න. කුණුහර පහන්න පින් ඕනේ. ඊළඟට විහිළු තහළු අහන්න පින් ඕනේ. ඕපදූ පහන්න පින් ඕනේ. ඒවා ඉතින් සසරට යන්න හැදිච්ච දේවල්. ඒත් ලෝකෝත්තර ධර්මයක් තමන්ගේ සවම්පකට ශ්‍රවණය වෙන්න තමන්ට පින් තියෙන්න ඕනේ. ඉතින් පින්වතුනි, ඔන්න බලමු චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ගැන මුලින්ම කියපු දේශනාව මත කරන්න එපා. චitte cittānupassī viharati ātāpi sampajāno satimā vinīya lōke abhijjā dōmanassā. චිත්ත ගැන චිත්තානුපස්සනාවේ දෙනවා ආතාපි කෙලිස්තවන වීරියෙන්. එචන්නේ ලොකු කැපවීමක් ඕන, ඕනෑකමක් ඕන, බාධක ජයගන්නා බවක් ඕන, කෙලිස්තවන බවක් ඕන. මේ හිත තේරුම් ගන්න සම්පජානෝ මනා සීනුවනක් ඕන, සතිමා ඒ කෙරෙහි යොමු කරපු සිහියක් ඕන, විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුර්වණ ආකාරයෙන් තමයි මේ භාවනාව වඩන්න ඕනේ. ඉතින් පින්වත්නි, දැන් අපි බලමු මේ චිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද. කතංච බික්ඛවේ බික්ඛු චitte cittānupassīvi viharati. කොහොමද පින්වත් මහණෙනි සිතෙහි සිතානුව බලමින් මේ ශ්‍රාවකය වාසය කරන්නේ? ඉද බික්කවේ බික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තං තුපජානාති. රාග සහිත සිතක් ඇති වුණාම, රාග සහිත සිතක් ඇති වුණා කියලා මනාව දැනගන්නවා. දැන් වෙනස බලන්න. එහෙනම් දැන් අපිටත් රාගය දැනෙනවානේ. එහෙනම් අපි චිත්තානුපස්සනාවෙන් දෝ වාසය කරන්නේ? විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තුපජානාති. රාගේ දුරු හිත, විතරාගී හිත, විතරාගී හිතක් විදිහට මනාව දැනගන්නවා. රාග සහිත සිතං කෙතුණාට පස්සේ සාමාන්‍ය ලෝකයා රාග සහිත සිතක් ඇතුණා කියලා නෙවෙයි දැනගන්නේ. ඒ රාගයට අනුව එයා එකතු වෙලා යනවා. යම් රූපයකට නම් රාගය ඇති උනේ ඒ රූපය ගැන හිතනවා. යම් ශබ්දයකට නම් රාගය ඇති උනේ ඒ ශබ්දය ගැන හිතනවා. එහෙම නැත්නම් ඒ රාගයේ මුල් වෙලා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ යම් කායික වෙනසක් වුණා නම් ඒ අනුව හිතනවා. ගුණ හිතනවා, සුභය හිතනවා. ඒක මිතුර කියනවා, අනේ මට රාගයක් ඇති වුණා, මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ යාන්ට රාගයක් ඇති වුණා කියලා කිව්වේ කායිකව වෙච්ච වෙනසක් හෝ එහෙම නැත්නම් ඒ වගේ දෙයක් මුල් කරගෙන මිසක් රාග සිත දෙන්නලා නෙවෙයි. දැන් මම තමට රාගයක් ඇති වුණා කියලා කෙනෙක් සිහි කළොත් එහෙම සිහි කරනකොට බලන්න බාහිර වස්තු බාහිර පුජ්‍යලයන් ඒව මතක් වෙන්නේ. රාග සිත නෙවෙයි. තව මම විස්තර කරන්නම් ඉස්සෙල්ලා අපි මූලික වශයෙන් විස්තර කරගනිමු. කාරණා 16ක් තියෙනවා. හිත ආකාර 16කට තේරුම් ගන්නවා මේ භාවනාවේ. මේ භාවනාවටත් ගොඩාක් උපකාරී දේ තමයි චිත්තානුපස්සනාව ගැන අසා තිබීම. හිත ගැන ගොඩාක් දේවල් අහන්න පින්වත්නි. අපි මෙච්චර කාලයක් මුලා වුණේ සිත තමයි. අපි මේ සංසාරය ඇදගෙන ගියේ සිත විසින්මයි. අපිව සතුටු කරනවා වගේ පෙන්වන්නේ සිත විසින්මයි. අපි දුකට ඇදලා දාන්නේ සිත විසින්මයි. අපිට ශීල් රැකපන් කියලා කියන්නේ සිත විසින්මයි. ඒ ශීල් කඩපන් කියලා කියන්නේ සිත විසින්මයි. නිවන් දැකපං කියන්නේ චිත විසින්මයි. මේ ලෝකෙට ඇලෙන්නේ චිත විසින්මයි. මෙයා මට ඕන කියලා කියන්නේ චිත විසින්මයි. මෙයා මට එපා කියලා කියන්නේ චිත විසින්මයි. ඕන කියලා පතන්නේ චිත විසින්මයි. එපා කියලා පතන්නේ චිත විසින්මයි. hina වෙන්නේ චිත විසින්මයි. අඳන්නේ චිත විසින්මයි. ගමේ ගොඩේ මෝඩ කොල්ලේ කවට කමට අරන් හොද්දට කවට කමට අරගෙන නටවනවා වගේ මේ සිත විසින් මෝඩ අපිව නැතිවුවා. තාමත් නටවනවා. තාමත් නටවනවා. අල්ලේ කියලා නටවනවා. ඇයි හිතන්නේ කියන්නේ දැන් නාට්‍යයක් බලපන්. ෆිල්ම් එකක් බලපන්. දැන් වීඩියෝ එකක් බලපන්. දැන් ආවලාට කෝල් එකක් ගනි. දැන් උඹට අමාරුයි. බනි දාගන්නේ ඊට පස්සේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා කොච්චර දේවල් හිත කියනවාද කොච්චර දේවල් හිත කියනවා හොඳ දැන් ඉගෙන ගන්න ළමයි හොඳට විභාග කරපන් හිත කියනවා විභාගෙ ලං වුණා නෑ ඊළඟ පාර කරනවා මේ පාර පොඩ්ඩක් ඔය දෙවෙනි පාරකට හිත දානවා පුදුම සහගතයි මහානෙනි කියනවා හිත ඔන වහන වෙනවා කාලයක් ගිහලා සිවුරු අරපන් හිත හොඳට බලන්න විවාහ වෙන්නේ කියනවා දික්කසාද වෙන්නේ කියනවා කොහොමද හිත මේ හිත විසින් ගොඩාක් කාලයක් බොහෝ කාලයක් අපිව නොමග යවුවා තෙන් බුදුරජාණන් වහන්සේ හිත ගැන වදාලා පන්දනං චපලං චිත්තං දොරක්හන් දුන් නිවාරයන් උජුං කරෝති මේ ධාවී උසුකාරෝ තේජන ඊ එනමෙ ඇද වෙලා තියෙන ඊතලය දිග හරිනවා වගේ ඍජු කරනවා මේ ශැලෙන චපල රකින් තමාරු හිත නුවණැත්ත කරනවා මේ සසර දුකෙන් නිදහසින් දාපු කෙනෙක් වුණත් බණ බහනාවත් හරින්නේ කුසල් සිතත් හරින්නේ ධහම සොයන එක ධහම ඉගෙන ගන්න එක මතක තියාගන්න එක ඔක්කොම අතරින්නේ මේ හිතට මොලා වෙච්ච නිසා මේ ලෝකේ තියෙන තාක්ෂණික දේවල් ඔක්කොම තමා ළඟට කැඳන්නේ හිත විසින් ඔබගේ නිවස ලස්සන කරන්නේ හෝ කැත කරන්නේ හෝ හිත විසින් ඔබගේ ගෙවල් ගෙදරට ඕන බඩු මුට්ටු ටික පවා තීරණය කරන්නේ සිත විසින්. මේන ගෙදරකට ගිහිල්ලා මොන හරි දකින්න චා. මේ වගේ දෙයක් අපේ ගෙදරත් තිබ්බනම් හොඳයි. හිත කියනවා. ඊළඟ පාර ගිහිල්ලා අරන් යනවා. හිතෙන් ගෙනත් දැම්ම. මේ හිත කියනවා ආවල් හෝටලෙට ඵලයක්. මේ ඇඟ අරගෙන යනවා. මේ හිත එහෙත් ගෙනියනවා. මෙහෙත් ගෙනියනවා. දෙන වදයක් දෙන වදයක් හිත ගේනවා අන්න අහවල් ගෑනු ළමයා හොඳයි. ඒ ගෑන්න තරුණ ළමයි තමයි කියන්නේ. එයා හොඳයි. ඉතින් එයා හරි හොඳ කෙනෙක්, යාට ආදරය කරපන්. ඉතින් ආදරය ඇති කරන හිතන්නේ. පස්සේ කියනවා බලන්න එයා චපලයි. එයා මාව රිද්දෙනවා. එයා මට මෙහෙම කරනවා. එයා මාව තේරුම් ගන්නෑ. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? කවුද මේ වද දෙන්නේ? සිත. එයා කරපු හදයක් නෑ. ඒ හිත ඔය විදිහට දැන් ඔය හිතේ එක එක පැතිනේ. හැබැයි මතක තියාගන්න, මම වුණත් ওই වචන ටික ඔයි කිව්වට, ඔබ වුණත් ওই වචන ටික ඇහුවට, ඔය වචන ලෝකේ තියෙන ස්වභාවයන්, තත්වයන් මිසක් ඕක අවබෝධයක් නෙවෙයි. ඔය හිත ඔය විදිහට හැසිරෙන හිත අවබෝධ කරගන්න නම් 16 ආකාරයකට බලන්න ඕන හිත දිහා. අන්න ඒකට තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එතකොට මේකට ධර්මටි කාංගරණ දඟලන එකක් නෙවෙයි මේ චිත්තානුපස්සනා භාවනාව. මේක සතිපට්ඨානෙනේ. සතිපට්ඨාන කියන්නේ සීහ පිහිටවනවා. අමතුෙන් උපද්දවන එකක් නෙවෙයි මේ. කෙනෙන් රාසාරාගං වා චිත්තං සාරාගං චිත්තන්ති ප්‍රජානාති කියන්නේ පළවෙනි හිත හිත දැනගන්නවා කියන එක විස්තර කරන්නේ. ඒතර තමන්ම රාගයක් උපද්දවාගෙන එහෙම බලන එකක් නෙවෙයි මේ භාවනාව. රාග සහිත හිතක් නම් තමන්ට තියෙන්නේ මොහොතේ රාග සහිත සිතක් කියලා සිටිවිල්ල දකිනවා. ඇත්තට මේ සිටිවිල්ල දකිනකොට එයාට හේතුවක් පේනවා. අහවල් අරමුණු නිසා මම මෙහෙම කල්පනා කරපු නිසා මේ රාගය ඇති වුණා කියලා. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං ප්‍රජානාති. රාගේ දුරු කරපු හිත රාගය දුරු කරපු හිතක් විදිහට දකිනවා. තමන්ගේ හිත තමන් දකිනවා. දැන් මිනිස්සු අනේ අපිට මේ අනේ මගේ හිතේ නම් කිසිම තරහක් නැහැ කියලා තරහින් කතා කරනවා. තරහද නෙවෙයි මේ කියලා. තරහින් කතා කරන්නේ. දැන් තියෙනවා ඊළඟට තුන්වෙනි කාරණාව තියෙනවා සදෝ සංවාචිත්තං. සදෝ සන්ති චිත්තන්ති පජානා. දේශ සහිත සිත, දේශ සහිත සිතක් කියලා දැනගන්නවා. දේ වීත දෝසං මා චිත්තං වීත දෝසං චිත්තං ප්‍රදානාති. දේශේ දුරු කරපු හිත, දේශේ දුරු කරපු හිතක් කියලා දැනගන්නවා. දැන් අපිට තරහ සිතක්, අපිට තරහක් ඇති වුණා කියලා කියනකොට හොඳට මතක තියාගන්න පුජ්ජලියෝ අවස්ථාව මතක් වෙන්නේ. අරයා මට මෙහෙම කිව්වා, අරයා මට ගහන්න ආවා, අරයා බැන්න, අරයා හින් පාස් කළා, අරයා ගස්සගෙන ගියා, අරයා රැව්වා කියලා දේවල් මිසක්ක සිත පේන්නේ නැහැ. සිත පේන්නේ නැහැ. චිත්තානුපස්සන භාවනාවේදී සිත දිහා බලනවා හිතෙන්. සිත දිහා සිතෙන් බලනවා සිහිය පිහිටවලා. සිත දිහා සිතෙන් සිහිය පිහිටවලා බලනකොට පොඩි වෙලාවකින් දේශේ නැති වෙනවා. රාග හිතක් ඇති වෙච්ච වෙලාවට ඒ රාග හිත දිහා බැලුවොත් එහෙම පොඩි වෙලාවකින් රාගෙ නැති වෙනවා. එතකොට මෙයාට තේරෙනවා රාගෙ දුරු වුණා කියලා. රාගෙ දුරු වෙච්ච හිත දුරුුනේ හිතක් විදිහට දකිනවා. දේශ සහිත සිත දේශ සහිත සිතක් විදිහට දකිනවා. දේශ රහිත සිත දේශ රහිත හිතක් විදිහට දකිනවා. ඊළඟට මෝහ සහිත සිත සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති ප්‍රජානාති. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් විදිහට දකිනවා. මොකද්ද මෝහය කියන්නේ? අනිත්‍ය දේ නිට්ටය විදිහට පේනවා. අසුභ දේ සුභ විදිහට පේනවා. දුක් දේ සැප විදිහට පේනවා. අනාත්ම දේ ආත්ම විදිහට පේනවා. දැන් අපිට මේ හැම දෙයක්ම නිට්ටය වගේනේ පේන්නේ. සැපයි කියලානේ පේන්නේ. ඊළඟට සුභයි කියලානේ පේන්නේ. අපිට ඕන විදිහට මේවා තියාගන්න පුළුවන් විදිහනේ පේන්නේ. අන්න මෝහ සහිත චිත. අන්න මෝහ සහිත චිත. ඊට පස්සේ අපිට නාට්‍යයක් බලනකොට ඇත්ත කියලානේ හිතෙන්නේ. ඒ මේ නාට්‍ය යාල සල්ලි වලට අඬන්නේ. මේ ගෙවල් ලාච් ළමේ නඳනවා හොඳටම කිගගහ. ඒ මිනිස්සු ඇස්වලට ඒක කියව විද ගන්නවා එහෙම මේවා කරන්නේ. පුදුම ට්‍රයි එකක් දෙනවා යාළ අඳන්න. සල්ලි වලට. ඒක දිහා බලාගෙන ආච්චිලාඳනවා. ඇත්ත කියලා හිතුවා. පොත් බලන්නේ ඇත්ත කියලා හිතෙනවා. ඒ පොතේ නවකතා හිනා වෙනවා, අඬනවා. ඒ නවකතාවක් කියන්නේ තනිකර සංකල්පයක් කෙනෙක් හිතෙන් හිතවපු සිතලුවක්. මේක ඇත්ත කියලා හිතනවනේ කියවගෙන යනකොට. කොහොමද මෝහ සහිත සිත? ඒතකොට නාට්‍යයක් බලද්දී, චිත්‍රපටයක් බලද්දී ඒවට අපි සංවේදී වෙනවා කියන්නේ. ඒ හැම මොහොතකම අර සත්‍ය වශයෙන්ම දැක්කා. ගැණේක ඇත්තක් කියලා හිතුවා. අනිත්‍ය දේ නිට්ටි වශයෙන් හිතුවා. හොඳට බලන්න. මේක කොයි තරම්නම් අපේ ජීවිත මුලාවටපත් වෙලා. මුලාව ගැන දකිනවා. බලන්න මේවා උනත් පිළිවෙල තින්නේ මිනිසුන්ට ප්‍රකට රාගය, ප්‍රකට ද්වේෂය. ඊට පස්සේ තමයි ඒව ගැන සිහි පිටවනකොට හිමීට මෝහය ප්‍රකට වෙන්නේ. මෝහයේ එක තමයි ඉරිසියාව තියෙන්නේ, ක්‍රෝධය, වෛරය. ඊළඟට එක ටික කිරීම. අනිත්‍ය දියුණු වෙනවට තියෙන අකමැත්ත, අමනාපය. මේ ඔක්කොම මෝඩකමත් එක්ක තියෙනවා. ඊට පස්සේ මෝහය දුරු කරපු හිත, මෝහය දුරු කරපු හිතක් විදිහට, යථාර්ථي දකින්න හිතක් විදිහට යට පේනවා. ඒ කියන්නේ තමන්ගේ හිත ගැන කොච්චර සැලකිලිමත්ද කියලා බලන්න. මෙයා වෙනස් කිරීලි කරන්නේ නැහැ. වෙනස් කිරීලි මෙයා කරන්නේ නැහැ. ඒ සතිපට්ඨානයේදී හිත වෙනස් කිරීලි කරන්නේ නැහැ. හිත දිහා බලනවා. තමන්ගේ හිත දැන් තියෙන විදිය තේරුම් ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් කාරණා 6යි. ඊට පස්සේ දිනනවා සංකීර්තං වා චිත්තං සංකීර්තං චිත්තං ප්‍රජානාති. හිත හැකිලි තියෙනකොට හිත හැකිලිලා තියනවා කියලා දැනගන්නවා. හැකිලිලා කුසීත වෙලා මේ හිතේ අර ජවය නැතුව සංකීර්ත චිත්ත හිත බලන්න. මෙහෙනම් හැකිලුන බව කියන්නේ හිතක් නේ. හැකිලුණු බව කියන්නේ සිතක්. රාගය කියන්නේ සිතක්. ද්වේෂය කියන්නේ සිතක්. ඒ කියන්නේ සිතිවිල්ල. ඒ චිත්තානුපස්සනාවේදී සිත බලනා මේ විදිහට. එතකොට සාමාන්‍ය සිත කියා යමක් ඇද්ද? විඥානය කියලා යමක් ඇද්ද? සිතිවිලි කියලා යමක් ඇද්ද? මනස කියලා යමක් ඇද්ද? මේවා වෙන් කරන්න අමාරුයි. මේවා නාම රූප නිසා හටගන්නේ. නාම රූප නිසා හටගන්නේ. මනසයි සිතිවිලි වෙනස්. වෙනස් වෙන කාරණාව තමයි දැන් රාගයක් ආවොත් ඒකට කරුණ සී කරලා වෙනස් කර ගන්න පුළුවන්. මොන කරුණ සී කරලා ශ්‍රී කරනකොට අදාළ අසුබ නිමිත්තයි යෝනිසෝ මනස්කාරයේ දිච්ච තැන රාග සිතිවිල්ල වෙන කියනවා. නමුත් මනස තියෙන දැන් ඇහැට රූපයක් වුණොත් ඇහැ වෙනස් කරපු ගමන් රූපේ වෙනස් වෙනවා. ඇහැ තියෙනවා. ඒ කියන්නේ ඇහැත් වෙනස් වෙනවා. නමුත් ඇහැ ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. ඒ වගේ තමයි සිතිවිලි වෙනස් වුණාද මනස ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. නමුත් මේ මනස විඥානය සිත මේ තුනම නාම රූප නිසා හටගත්ත නිසා අපිට මේක තෝරා බේරා ගන්න අමාරුයි. එනිසා ගොඩාන්තරට මනස ප්‍රකට වෙන්නේ සිතිවිලිත් එක්ක. ඒ නිසා තමයි චිත්තානුපස්සනාව වඩද්දී සිතිවිලි දිහා බලනවා රාග සහිත බව. සිතිවිලි රාගයක් තියෙනවා. රාග රහිත බව, ද්වේෂ සහිත බව, ද්වේෂ රහිත බව, මෝහ සහිත බව, මෝහ රහිත බව, හිත හැකිලුන බව. හිත හැකිලුනාට පස්සේ මොනවවත් කරන්න හිත දෙන්නේ නැහැ. ඇඟ බාරයි, මහන්සියි, හරි අප්‍රාණිකයි. එතකොට අපි එහෙම බලනකොට අනේ ඇඟ බරයි අප්‍රාණිකයි කියලා කය අපි අර ප්‍රකට වෙන දේවල් තියෙන බලන්නේ නැහැ. ඒ වුනේ සිත හැකිලුණා. භාවනාවෙත් එහෙම ආනාපාන සතිය තුළ සමහර වෙලාවට හුස්ම රැල්ල නොදැනී යනවා. පස්සේ බලන්න හිත හැකිලිලා. එතකොට මේ කායනුපස්සනාවත් එක්ක බොහෝ දුරට මනසින් සතිපට්ඨානෙ හොඳට ඉගෙනගෙන සතිපට්ඨානෙ වඩන කෙනෙකුට චිත්තානුපස්සනාව වැඩෙනවා. එතකොට එයා ඒ වෙලාවට හිතනවා දැන් මගේ හිත හැකිලිලා කියලා. සංකිට්තංවා විචිත්තංවා චිත්තං විචිත්තං චිත්තං ප්‍රජානාති. හිත විසිරිලා බාහිර අරමුණු කෙරේ. ඒ විසිරුණු හිත විසිරුණු හිතක් විදිහට දකිනවා. හිත ගොඩාක් අරමුණු වල යනවා. තමාව අපහසුතාවයට පත් කරනවා. දැන් මේ වෙලාවේ කරන්න තියෙන්නේ මගේ හිත විසිරුණා කියලා විසිරුණ හිත දිහා සිහියෙන් බලන්න ඕන. ඊට පස්සේ තියෙනවා මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං ප්‍රජානාති. මහග්ගතං කියන්නේ උතුම් භවත. අපි ගත්තොත් එහෙම ධ්‍යාන වලින් එහෙම පළල් හිතක් ඇති වුණාම ධ්‍යාන සමාධිත් එක්ක ඇතිවෙච්ච පළල් හිතක් ඇති වුණාම මගේ හිත මහත්කතයි. පුළුල් ලොක ඇතිවෙච්ච හිත. අමහග්ගතං පළල් සහිත නොවුන මහග්ගත නොවුන හිත මහග්ගත නොවුන හිතක් විදිහට දකිනවා. මුන්දට තමන්ගේ හිත තේරුම් ගන්නවා. කියන්න පින්වතුනි බුදු කෙනෙක්ගේ ධර්මයක් අහපු නැති කෙනින් ජීවිතේට හිතක් දියාම බලයිද ජීවිතේට හිතක් දියාම බලයිද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ නිවන් මාර්ගයේ කැමැති ශ්‍රාවකේ පමනක්ම කරන දෙයක් මේ චිත්තානුපස්සනාව. ඊළඟට තියෙනවා සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං තිපජානාති. උත්තරීතර භවට පත් වූ හිත උත්තරීතර භවට පත් වූ හිතක් විදිහටම දකිනවා. මෙයා හිත උත්තරීතර භවට පත් කරගෙන දකිනවා නෙමෙයි. පත් උත්තරීතර භවට පත් වූ හිත උත්තරීතර භවට පත් වූ හිතක් විදිහට දකිනවා. මේක රාග සහිත කෙනාට, ද්වේෂ සහිත කෙනාට, මොහ සහිත කෙනාට, හිත හැකිලුණු කෙනාට, හිත විසිරුණු කෙනාට ඕනම කෙනෙකුට චිත්තානුපස්සනාව වඩන්න පුළුවන් විදිහනේ තියෙන්නේ. කෙනෙක් හිත වඩලා උත්තරීතරව අනුත්තරං අනුත්තර විදිහට හිත වඩලා අනුත්තර විදිහට හිත තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ධ්‍යාන රූප ධ්‍යාන අරූප ධ්‍යාන විදිහට විස්තර කිරීම වෙනවා. දැනට අපි වචන විදිහට මේක තේරුම් ගමු. හිතක හිතක ස්වභාවය සෞත්‍තර අනුත්තර අනුත්තරීය භවට පත් වුණේ ත අනුත්තරීය භවට පත් වුණා කියලා එයා දන්නවා මනාකොට. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං තිපජානාති. හිත සමාධිමත් වෙලා හිත සමාධිමත් වෙලා කියලා දැනගන්න. දැන් බලන්න කායानुපස්සනාවෙන් හිත භාවනාව වඩනකොට හිත එකඟ වෙනකොට හිත එකඟ වුණා නම් එකඟ වුණා කියලා දැනගන්න එක චිත්තානුපස්සනාවටයි සමාහිත බව දැන ගැනීම. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති. කායानुපස්සනාදී භාවනා කරනවා කළාට හිත සමාධිමත් නැහැ. ඒකට යා සමාධිමත් නැහැ කියන්නේ කුසල චිත්තස් ඒකාග්ගතා ඊතයති සමාධි. කුසල් සිත එකම අරමුණේ පැවැත්වීම තමයි සමාධිය කියලා විස්තර වෙන්නේ. එතකොට සමාහ කුසල් සිතක එක විදිහට තමන්ගේ හිත පවතින්නේ නැහැ. අසමාහිතයි මගේ හිත කියලා හිත දිහා දකිනවා. අසමාහිත හිත. ඊට පස්සේ විමුත්තං වා චිත්තං විමුක්තියට පත් වන හිත විමුක්ති සහිත සිතක් විදිහට දකිනවා. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තිපජානාති. විමුක්තියට පත් නොවන සිත විමුක්තියට පත් නොවන සිතක් විදිහට දකිනවා. දැන් බලන්න මේකෙදි අර දැන් මමත් විස්තර කරනකොට මගේ හිත කියන මම කතා කළා. නමුත් මේ චිත්තානුපස්සනාවේ හැම වෙලාවෙම තියෙන්නේ හිතට ඇත වෙන අරමුණ දිහා බලන විදිහක්. මම කියන සංඥාවෙන් මම මගේ ආත්මය කියන සංඥාවකින් තොරව හිතට ඇති වෙන සිටිවිලි දිහා බලන විදිහක් මේ චිත්තානුපස්සනා භාවනාවේ තියෙනවා. ඊටුගර දැන් අපි ජීමුකෝ හිතට රාගයක් આવුවොත් ඒ රාගය ප්‍රහාණය කරන එක ප්‍රහාණ සංඥාවට අයිති. ඒකට උත්සාහ කිරීම, වීරිය කිරීම සම්මා වායාමයට අයිති. ඒවා වෙනත් ඒවා ධම්මානුපස්සනා. ඒ සිත මේ මොහොතේ දැනගන්න එක චිත්තානුපස්සනා. මම නම් හිතන්නේ මේ තුන් ලෝකේම ලෞතුරා සම්මා සම්බුදු කෙනෙකුගේ ශාසනයක මිසක්කා මේ විදිහට ආකාර 16කට සිත බෙදලා බලන දහමක් තේවි කියලා. සිත එහා බලන එක. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර චිත්තානුපස්සනාවෙන් ඉන්නවද කියනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේගේ තීරගතාවේ තියෙන අපගේ හැරේ වූ උත්තම ආනන්ද මහරහතන් වහන්සේගේ තීරගතාවේ 25 වසරක් මට රාගසිතක් ඇති වුණේ කියන. 25 වසරක් මට ද්වේෂසිතක් ඇති වුණේ කියන. 25 වසරක් මට හිංසාසිතීලක් ඇති වුණේ කියන. 25 වසරක් පුරාවට ඇතිවෙච්ච සිටිවිලි ටික දකිනවානේ. ඔබ ආපස්සට බලන්න. ඔබ ආපස්සට බලද්දී මමද ආපස්සට බලද්දී ජීවිතයේ සිද්ධ වෙච්ච එක එක සංසිද්ධි මතක් වෙනවා. රාණ්ඩු සරුවල් වෙච්ච ඒවා, ගමන් බිමන් ගියේවා, ඊළඟට මල ගෙවල් මගුල් ගෙවල් වල ගියේවා, ඉස්කෝලවල ගියේවා, එහෙම වටවන්දනා ගියේවා, චාරිකාවයි ගියේවා, විනෝද චාරිකාව ගියේවා, ඊළඟට රට ගියේවා. ලංකාවේ ඇවිදපේවා, නාපේවා, කෑපේවා, බීපේවා මිසක් අපිට මතකද අපේ සිටිවිලි? රාග සිටිවිලි, ද්වේෂ සිටිවිලි, මෝහ සිටිවිලි. රාග රහිත, ද්වේෂ සහිත, මෝහ රහිත, ද්වේෂ රහිත, මෝහ රහිත සිටිවිලි. හිත හැකිලිච්ච අවස්ථා, හිත විසිරිච්ච අවස්ථා. ඒ කිසිම මොහොතක ඒ අවස්ථා මිසක් සිත මතක නැහැ. මතකේ ගොඩාක් රඳිනවා සතිපට්ඨානයත් එක්ක. සතිපට්ඨාන හොඳට වැළින්න වැළින්න මතකයක් මේ යාතුල පිටනවා. ඊටපොට සිතිවිලි ජීවිතේට තමන්ගේ හිත බෙද බෙදා බලලා නැහැ අපි. හොඳට බලන්න. බුදු කෙනෙක්ගේ ශාසනය හම්බ නොවන තාක් හම් වෙච්ච තැනත් අපිට හිත දෙන්නේ නැහැ නේදට? රාගයක් ආවොත් ඒ රාග සැඩපහරට අහු වෙනවා. රාගේ කෘත්‍යය කරලා යන කල අපි ඔහේ නරූකර වගේ. අපි කවුද මොකද්ද උනේ කිඳ වන්ද කියලාවත් දන්නේ නැහැ. වෙනතන මේ රාගය කියන එක, ද්වේෂය කියන එක, මෝහය කියන ඒවා තේරුම් ගන්න ඕන. මේ හිතේ කෙලෙස් මේක ඇති වෙන්නේ හිතට. දැන් අපි හිරගෙවල් වල ගිහිල්ලා හිරගෙවල් වල මේ රැඳවියන්ට බණ කියලා තිනවා, කතා බහ කරලා තිනවා. ඒ මිනිසුන්ගෙන් 90%ක්ම පුදුම විදිහට පසුතැවිලි වෙන්නේ. අපිට වැරදුනා කියලා. ඒතකොට මේ මිනිස්සු එතෙන්ට වෙන කෙනෙක් පත් කළා නෙමෙයි, අක්ෂිත හිතුනේ. අහවලන්ට ගහපන්. අහවල් දූෂණය කරපන්. අහවල් විදිහට හොරකම් කරපන්. අහවල් අපරාධයට සම්බන්ධ වෙනි හිත විසින් ගලේ. කවුරුත් පෙළඹෙව්වත් හිතුන් නැත්තම් කොහොම ඒ කරන්නේ? නමුත් දැන් පසුතැවිලි වෙන්නේ හිතෙන්. ඒත් තමන් හිත දිහා බලන්න ඕන් දහමක් ගන්නෑ. විවාහ වෙච්ච, දරුපවුල් වෙච්ච පවුල් වලින් 100ට මම හිතනවා 90%ක්ම පසුතැවිලි වෙනවා. කසාද බැඳේ කියන්නේ. ඉතින් එහෙනම් බැඳපන්. මඟුල් තුලා ගනින් කියලා හිතමනේ කිව්වේ. දැන් අම්මලාම කියන්නේ මුං හැදුවට වැඩි හොඳයි කේහෙගක් හැදුවනම් කියලා දරුවෝ කියන්නේ. ඉතින් මේ කවුරුවත් වෙනම කිව්වේ උඹලා දරුවෝ හදපල්ලා කියලා. සිටිවිලි දැන් දරුවන් ප්‍රතික්ෂේප කරන්නේ සිටිවිලි. ඒ නිසා මේ හිත කියන එක පුදුම එකක්. මේ හිත දමනය කරගත්තොත් චිත්තං දන්තං සුඛවං දමනියු හිතෙන් කුඩෝ සැප උපද්ද නැත්තං ඇත්තරම කිව්වොත් එහෙම පිස්සු ගොඩක් ඉන්නේ පිස්සු ඔකෝඩම පිස්සු තේරුණා අපි සමාජී විවහාර කරන පිස්සු පිස්සු කෙනෙක් කියලා ගන්නව පිස්සේ ඇයි අපි අද පිස්ස කියන්නේ එයා බානිනවා බඩු පොලේ ගහනවා කෑ ගහනවා එයාට හිතෙන හිතෙන දේවල් එයා කරනවා ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම ඔක්කොම උකනේ කරන්නේ ආයෙත් ටිකක් වැඩි වෙලා ආරයන්ට අර ලිමිට් එක පොඩ්ඩක් වැඩි වෙලා නැත්නම් ඔක්කොම කරන්නේ උකනේ හිතෙන හිතෙන ඒවානේ බීට් පොවනවා ඔක්කොටම පොවන්නවා හොඳට බලන්න හිත දිහා මෙතෙක් කාලයක් ගමේ ගොඩේ මෝඩ කොල්ලෙක් කවට කමට ගන්නවා වගේ සිත විසින් අපිව කවට කමට ගත්තා මේ නිරේට අපි ඇදගෙන ගියේ කවුද හිත සතර අපායට අපි ඇදගෙන ගියේ කවුද නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අසුර ලෝකවලට හිත සංසාරයට අපි ඇදගෙන ගියේ කවුද හිත බුදුවරු ලෝකේ පහළ වෙලා ඉඳිද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය උතුම් තිසරණයට බැමිණිලා ඒ ශාසන ප්‍රතිපදාව අවබෝධ කරගන්න දැඩිව අපිව අරන් ගියේ නැත්තේ කවුද? හිත. මෙන්න මේ හිත දිහා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ආකාර 16කට. ආකාර 16කට බලනකොට අවබෝධ වෙනවා හිත. එතකොට හිත අවබෝධ වෙනකොට හිත ගැන ගොඩාක් තේරුම් යනකොට මේ සිතිවිලි මේ හිතේ ස්වභාවය මෙච්චර දරදඬුව ඒ පුජ්‍යලයාව පාලනය කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම සිත සිහියේ වසඟයට යනවා. සිත සිහියේ වසඟයට ගිහිල්ලා හිත විසින් දැඩි වේව පාලනය කරනවා. සිහිය විසින් සතිපට්ඨානය විසින් කොච්චරද කියනවනම් ඒක මේ වගේ ඔන්න බඩගින්නෙන් ඉන්න හරකේ කුළු හරකේ මේකට නාස්ලණුවක් දාලා යාම් දෙකක් ගැට ගහලා බෙල්ලට අල්ලණුවක් දාලා ඇදගෙන කෙවිතෙන් තලතල මේක බඩගින්න ඉන්නේ කුඹුරක නියරන් මැදින් ගෙනියනවා දෙපැත්තෙම ගොයම් කන්නතුන්දි ඒ ගානේ අර ලණුවෙන් ඇද හදා කෙවිතෙන් තලතලා යනවා. පයින් පයින් ගානේ තරම. පස්සේ ගුටි කාලා ගුටි කාලා ගුටි කාලා අර කුළුණේ හරක තනකොළ ටිකක් උඩ. තනකොළ තියෙන හරක්ට කන්නමයි. තනකොළ ටිකක් උඩ ඉන්නවා කියනවා තනකොළ කන්න ඇතුව. අර ගුටි පාරවාසී වෙලා. මේ වගේ මේක අමාරුව තියෙන්නේ පුහුණු වීමේදී. පුහුණුව ලැබුවට පස්සේ අමාරුනේ. ඒ නිසා සිත චිත්තානුපස්සනාව ගැන දැන් මම හිතනවා මේ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත. එහෙම නැත්නම් සිතට සුව දෙන භාවනා පොත. ඒ වගේ දහම් පොත් හැම කෙනාගේම ගෙදර ඇති. ඉතින් චිත්තානුපස්සනා භාවනාව අරගෙන ඒකේ කොටස් 16 ලියා ගන්න. හිත දිහා බලන ක්‍රම ටික. එතකොට ඒ ක්‍රම ටික ගෙගෙනගෙන තමන්ගේ හිතට ඒ කියන්නේ ඒ තමන්ගේ සිතිවිලි හැසිරෙන දිහා සිහියෙන් බලන්න. මේකේ මූලිකම දේ තමයි චිත්තානුපස්සනාවේ මේක තේරුම් ගන්න තිබීම. එතකොට ඇත්තටම මූල කර්මස්ථාන, ඒ කියන්නේ මුලින්ම වඩන භාවනා විදිහට ඇත්තටම වකායානුපස්සනා භාවනා තමයි වඩන්නේ. ඒ කායානුපස්සනා භාවනා වඩනකොට තමයි සිත ප්‍රකට වෙන්න ගන්න. ඒකට ප්‍රකට වෙන සිත දිහා හොඳට බලන්න. සොද සිතිවිලි සිත දිහා හොඳට බලන එක තමයි චිත්තානුපස්සනාව තියෙන්නේ. ඒකට බලන්න දැන් හිතේ සිතිවිලි කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙනවනේ පින්වත්නි. නමුත් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත කොටස් 16කට බෙදලා වෙන් කළා මේ විදිහට බලන්න කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මාර්ගය දන්නේ මග්ගඤ්ඤෝ. මග්ගවිදු මාර්ගය අවබෝධ කරපු කෙනා මග්ගඛායි මාර්ගයේ දේශනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ. දරු බුදුරජාණන් වහන්සේ තමයි මේක දන්නේ. දරු බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශීත කොටස් 16කට බැලීම තුළින් මේ ශීත පිහිටවන්න පුළුවන්. ශීත තුනම. ශීත තුලම පිහිටවීම අවබෝධයට උපකාරයි කියලා. අපිට වෙලා තියෙන ශීත පිහිටලා තියෙන්නේ බාහිර ආරමුණු වල. සතිපට්ඨානේ නෙමෙයි. සතිපට්ඨානේ නෙමෙයි ශීත පිහිටලා තියෙන්නේ. මේ ශීත කියන එක ලේසියෙන් අල්ලන්න බෑ. ඒ පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙකුට ආත්මයක් වශයෙන් මම මගේ මගේ ආත්මයක් කියලා ගන්න ඕන නම් මේ ඇඟ ගන්න කිව්වා. ඇයි මේ ඇඟ ජරා දීර්ණ වෙනවා ආදීනෝ ප්‍රකට වෙනවා. ඒක උඩයටම තේරෙනවා මේක අනිත් දෙයක් කියලා. මොහොතක්වත් හිතනම් ගන්න එපා. ඒ නිසා තමයි ගොඩක් අය කියන්නේ මම නම් මේ ධර්මයේ අතාරින්නේ කියන පස්සේ කාලෙම ඉන්න බේබද්දේ. මම නම් හැමදාම බණ අහනවා. ඇයි මේ හිත විශ්වාස කළා? බුදුරජාණන් වහන්සේ හිත විශ්වාස කරන ධමයක් වදාළේ නැහැ. හිත ගැන සිහිය පිහිටවන ධමයක් වදාළා. ඒ නිසා මම හොඳට බ්‍රහ්මඹසර රකින්න කෙනේ. මම හොඳට ධමයේ හැසිරෙන කෙනේ. මම හොඳට සතිපට්ඨානයේ මේ සිහිය පිහිටවන කෙනේ. මම එක දිගට හොඳට බණ අහන කෙනෙක්. කවදාවත් මේවා ගැන විශ්වාසයෙන් ස්ථිර කරලා කතා කරන්න එපා. මේ හිත විශ්වාස කරන්න එපා. හිත දිහා බලන්න. චිත්තානුපස්සනයි. පෝමී නායක තෙරුන් වහන්සේ, ගුරු ස්වාමීන් වහන්සේ රම්මැලි සෑයට වැඩම කළා. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වඩින් වන්දනා කරන්න. අවුරුදු 16ක වගේ පොඩි නම පිටිපස්සේ සාමණේර නම වඩිනවා. ඊට පස්සේ ස්වාමීනි ශෛය වඳින්ද මල් නැහැ නේද සාමණේර? ඉතින් අපිට කොහින්ද මල්? ඉතින් කීවා. නැත් වියංගයක් කිව්වා ඉතින්. ඊට පස්සේ අනුගෙන් යැපෙන අපිට කොහින්ද මල් කීවා. බලන්න ඉස්සර රහතන් වහන්සේලා රුවන්වැලි ශෛය වඳිනුට මලක්වත් ගෙනියලා නැහැ. හේතුව අනුගෙන් ලැබෙන අය දේවල් කවුරුත් මලක් දුන්නොත් මිසක්ක තමන්ට මල් ගන්නේ. ඒකමනේ ඉතින් හරි වෙනස්. ඒ මුළු හදවතම නිලුමක් කළ භාග්‍යතුන් වහන්සේගේ ශිරීපා ළඟ උන්වහන්සේලා පුදනවා. දැන් සමහර ලාවට හදවතේ මල් නැහැ. අදෝතේ මල් සිපට. ඊට පස්සේ බෝධි නම කියනවා එහෙමනම් මල් ලැබුණොත් පුදනවා කියලා. ඒ මොහොතින් එතනින් අතුරුදහන් වුණා. හිමාලෙන් මල් ගෙනාවා පෙරහංකඩිට පුරවලා. රුවන්වැලි ශෛය වටේ මල් තියෙනවා නායක තෙරුන් වහන්සේ. මල් ඉවර වෙන්නේ පොඩි නම මල් ඉවර වෙන්නේ නැණි කිව්වා. ගොට්ට අනිත් පැත්ත හරවන්න ස්වාමීනි. අනිත් පැත්ත හරවපු ගමන් මල් ඉවර වුණා. ඉර්ධිය පොඩි නමගේ ඉර්ධිය. ඒ දිවසින් බැලුවා පොඩි නම තමන්ගේ ඉර්ධිය ගැන අති විශ්වාසයෙන් ඉන්නවා. මම දැන් පිරිහෙන්නේ නැති කෙනෙක් කියලා. නායක තෙරුන් ගුරු ස්වාමීන් වහන්සේ වදාලා පොඩි නම හිත විශ්වාස කරන්න එපා. හිත විශ්වාස කළොත් එහෙම ඇහැ කන වෙච්ච ගෑනුන්ගෙන් කැඳ බිබී ඉඳ වෙනවා පොඩි නම කියෝ. දැන් ඇහැ කන වෙච්ච ගෑණියෙක්ගෙන් කැඳක් බොනවා කියන එකක් අහසින් යන සාමණේර තෙරුන් වහන්සේ නමකට අදාළවත් නැති කතාවක් නේ. සමහර වෙලාවට ගුරුවරු දෙන අවවාදේ ඒ මොහොතේ ශිෂ්‍යයාට හිතා ගන්නවත් බෑ. නමුත් ඒක ගුරුවරුන්ගේ ඉව. ඒක ගුරුවරුන්ගේ දැක්ම. පස්සේ කාලෙක පොඩි නම ආකාශින් යද්දි ගෑනු කෙනෙක් කැලේ සින්දු කියන අතනවා. ඇහිලා පොඩ්ඩක් බැලුවා. මිහිරට කවි කියනවා. ඒක අහගෙන ඉන්නකොට රාගය තුනක්. ආකාශයෙන් පාත් වුණා. ඒ කිල්ලත් එක පවුල් කෑවා. චිවුරු ඇරියා. ඊට පස්සේ රිදිවිය විය ඉන්නේ. දවසක් හරි බඩගිනි ගෑනු කෙනා මේ උයන්න මොකුත් නැතුව මේ එදා මේ කැඳ ටික තිබ්බේ කැඳ ටික හදාගෙන පරක් වෙලා පරක් වෙලා ආවට පස්සේ ඒ දුරින් වෙනකොට තරහ කියලා තෝ මොකද පරක් වුනේ කියලා අර රෙදි වෙන කටුවෙන් ගැහුවා. ගහපු ගමන් ඇහැට වැදුනේ ඇහැ අන්ධ වුණා. ඇහැ අන්ධ කරගෙන මෙහෙම ඇහැ වහගෙන අර ගෑනු කෙනා අර කැඳ කෝපයක් දුන්නා අතට. අන්න ගුරුවරයා සිහි වුණා. ඇහැ කන්ද ගෑනු කෙනෙක්ගෙන් කැඳ බොන්න වෙයි කියලා. හිත විශ්වාස කරපු නිසා. කවදාවත් හිත විශ්වාස ඔය සත්පුරුෂයන්ගේ උත්තරීතර අවවාදය හිත විශ්වාස කරන්න ඕනේ. හැමදාම එක විදිහට ඉන්නේ. මේ හිත අපිව නටවනවා. ඒ නිසා සතිපට්ඨානයේ වඩන කෙනා හිත දිහා බලන ආකාර 16කින්. මේ හිත තේරුම් ගත්තට පස්සේ චිතිවිලි තමා තුළ ඇති වෙන්නේ මෙහෙමයි. අන් අය තුළ ඇති වෙන්නේ මෙහෙමයි කියලා ඉති අජ්ජත් බහිද්ද විදිහට තේරුම් ගන්නවා. නාම රූප නිසා හිත හත හිත සීත හට ගන්න හැටිත් නාම රූප නිසා නැති වෙන හැටි සමුදේ වයි දකිනවා. මේ විදිහට හේතු නිසා හට ගන්න හේතු නැති වීමින් නැති වෙන සිතක් තියෙනවා කියලා. අත්ති චිත්තං තිවා චිත්ති චිත්තානුපස්සී හෙලති. තමයි වාගේ සිතක් තියෙනවා කියලා අත්ති චිත්තං තිවා සිත මේ වාගේ සිතක් තමා තුළ හේතුඵල ධමයෙන් හටගත්ත සිතක් තියෙනවා කියලා හොඳට සිත පිහිටනවා. ඥාන මට්ටායි ප්‍රතිශ්‍රති මට්ටායි අවබෝධයේ පිණසමයි සිහිය පිණසමයි ඒක පවතින්නේ. අනිශ්චිතෝච විහෙරති. හිත ග්‍රහණය කරගන්නේ නැහැ. නැචකින්ච ලෝකේ උපාදීයති. හිත උපාදාන කරගන්නේ නැහැ. මේ විදිහට හිතෙන් ඔහු නිදහස් වෙනවා. චිත්තේ ඒක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. ඒ නිසා හිත ගැන හුඟක් ඉගෙන ගන්න. මේ හිත විසින් අපිව මුලා කරන හැටි තේරුම් ගන්න. කායනුපස්සනා භාවනා පුරුදු කරන්න. කායනුපස්සනා භාවනාවේදී සිත ඇති වෙන මේ සිතේ සිතුවිලි ස්වභාවයන් තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ අනුව හැසිරෙන්න නෙවෙයි. මෙන්න මේ චිත්තානුපස්සනා වැඩෙන්නේ නැති නිසා තමයි සාමාන්‍යයෙන් භාවනාවක් කරන්න ගියාට පස්සේ ඒ පේන රූප ඇහෙන ශබ්ද ඕවස්සේ ගිහිලා වරද්දා ගන්න භාවනාව චිත්තානුපස්සනාව නැති නිසා. මොකද චිත්තානුපස්සනාව තියෙන්නේ අරමුණ ඔස්සේ යෑම නෙවෙයි. හිතට අරමුණ එන එක දකින්න එක. ඒ නිසා අපේ හිත අපේ ඒකෙන් තේරෙනව නේද මෙච්චර කාලයක් අපේ හිත අපි දැක්කේ නැහැ. ඉතින් මෙච්චර කාලයක් දැන් මේකේ බලන උත්තරීතර විමුක්ති සහිත සිත සමාධිමත් හිත ඔය වගේ හිත ඉතින් නෑනේ සමාජේ. එහෙනම් සමාජයේ තියෙන රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත, හැකිලුන සිත, විසුරුන සිත, අසමාහිත හිත ඔය හිත කිහිපේ එක තමයි මිනිස්සයා වැඩ කරන්නේ. ඒ නිසා මේ හිත තේරුම් ගන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාණසනා කරනවා. ඒ සඳහා මේ චිත්තානුපස්සනාව මේ සතර සතිපට්ඨාන පොතේනොත් ඒ දේශනාවලිනුත් හොඳට ඉගෙන ගන්න. මේ ධර්මයේ තව තව ඉගෙන ගන්නකොට ඔබට ඔබගේ හිතගෙන ගොඩාක් තේරුම් ගන්න පුළුවන් වෙයි. අනේ මේ ශෝක සත්‍යය තුළ චිත්තානුපස්සනාව පිහිටාවා.